ක්‍රමවේදය පිළිබඳව විවිධ මත තියෙනවා. අපේ පක්ෂයට තියෙන මතයක් වගේ අනිත් පක්ෂවලටත් මත තියෙයි. අපි ඒ මත ගරු කරනවා. ඒ නිසා සියලු දෙනාම එන එකඟත්වයේ මත අපේ මතයටත් ගරු කිරීමක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ රටේ කරන ප්‍රතිසංශෝධන පිළිබඳව අවංක චේතනාවක් නැහැ. අපිට මීටත් වඩා මේ ගැන බලාගෙන ඉන්න බෑ. මේ රටේ හරිනම් අලුත් ජනවරමක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ නියම ජනවරම නියෝජනය කරන ඒ සියලු දෙනාගේම මතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් ඕනේ. අද තියෙන පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ලිමේන්තුවක් ජනවරම නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නෙවෙයි. ඒ නිසා අපි තද ස්ථාවරයක ඉන්නේ. ජනතා මතය නියෝජනය කරන අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ. ඡන්දයක් ගන්න ඕනේ කියලා. මොකද